ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැලහවත් වාසනාවන්ත පින්තුනි අද හිමිදිරි පාන්දරම මේ පින්තුන් ඉමාස් ශ්‍රද්ධාවෙන් දානි සෝදානම් කරගෙන විහාරස්ථානට වෙදෙන්නා සියතින්ම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානය පූජා කරන්නට බලාපොරොත්තු වන්නේ ස්වාමීන් වහන්සේලා උදෙසා යමක් පූජා කිරීමේදී එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩ සිටිය සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ දානේ පූජා කරන්නේ කියන හැඟීම ඔබ ඇති කර ගන්නට ඕන. ඉතින් ඒ ස්වාමි වහන්සේලාගේ තිමිච්ඡ ගුණ සලකාගෙනයි උන්වහන්සේලා ශාසන වෙනින් කරා වූ ඉමහත් සේවය සලකාගෙනයි එකතකින් ගුණයට කරන සැලකිල්ලක් විදියටත් අනිත් පැත්තෙන් උන්වහන්සේලාගේ සේවයට කරන උපහාරයක් වශයෙන් උයි අප මෙලෙස දානේ පූජා කරන්නේ. ඒ ස්වාමි වහන්සේලාගේ ගුණයන් සිහිපත් කරනකොට අපේ සුපටිපන්න ගාථාවෙන් සඳහන් කරන ආකාරයට ඒ ස්වාමීන් වහන්සේලා සුපටිපන්න ගුණය යුක්තයි. රාග දේශ මොහ දුරු කරන මාවතට පිළිපන්න දුරු කරපු උත්තමයන් වහන්සේලා වෙනුවෙනුයි ඔබ මේ දානේ පූජා කරන්නේ කියලා කල්පනා කරන්න. ඒ ස්වාමීන් වහන්සේලා උජුපටිපන්නයි ආරස්තනගේ මාර්ගයේ මැනවින් පිළිපන්න උත්තමයන් වහන්සේලා. ඒ වගේම ඥායපටිපන්නයි ඥාන ලැබන මාර්ගයට සතර සතිපට්ඨානෙට පිළිපන්න උත්තමයන් වහන්සේලා. ඒ වගේම සාමීජි පටිපන්නයි උන්වහන්සේලා මනාව යහපත් මාවතට පිළිපන්න උත්තමයන් වහන්සේලා. ඉතින් එවැනි ගුණයන්ගේ යුක්ත ආහුනේය පාහුනේය ගුණේ යුක්ත දක්ෂිණේය අංජලි කරණීය ලෝකයාගේ අනුත්තර පින්කෙතක් වෙච්ච ස්වාමීන් වහන්සේල වෙනුවෙනුයි ඔබේ මේ දානේ පූජා කරන්නේ කියලා කල්පනා කරන්න. ඉතින් එහෙම සිතෙහි පැහැදි මැඩි කරගන්නකොට ඔබට ලොකු කුසලයක් ජීවිතයේ සිදු කරගන්නට පුළුවන්. ඒ ස්වාමින් වහන්සේලාගේ තිමිට ගුණයන් සිහිපත් කරනකොට Dear friends in Dhamma, when you offer something to Mahasangha, we think the qualities of the Mahasangha, the Buddha's noble disciples, and also we think about their service that they have done for us. Actually, Mahasangha not only practiced the Dhamma, they protected Dhamma, they brought this valuable message from generation to generation for 25 centuries. That is why we receive this valuable message from them. When we offer something to Mahasangha, we think their qualities. Supatipanno Bhagavato Savaka Sangho. The order of the blessed ones, disciples is practicing well, practicing rightly, practicing correctly, practicing properly. They are the worthy of offerings and hospitality and gifts of salutation, and they are the field of the merit for the world. These are the qualities that we think when we offer something to Mahasangha, and contemplating those qualities, now you are going to dedicate this dana to the Mahasangha. Please repeat after me. Imam bhikkhaṃ saparikkhāraṃ bhikkhu saṅghassa dema. Imam bhikkhaṃ saparikkhāraṃ බිකෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්කාරං බිකෝ සංඝස්ස දේම ඉච්ඡිතං පච්චිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්දේ පෝරෙන්තු සංකප්පා චන්දෝ පන්න රසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති අතෝ නිම්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි පින්වත්නි, බොහොමත්ම සතුටට පාත්‍රන්න අද මේ හිමිදිරි පාන්දර ඔබේ දෑතින් දානේ පූජා කරන්න ලැබුණා කියලා. ඉතින් මේ ධර්ම මාර්ගයේහි මේ පින්වතුන් අඛණ්ඩව ඉමහත් ශ්‍රද්ධාවෙන් බොහෝ කාලයක් තිස්සේ කටයුතු කරන පින්වතුන් ලක්ෂ්මන් වික්‍රමාරච්චි මහත්මයා, අනෝජනෝන මේ දරුවන් ඇතුළු හැම දෙනෙක්ම ස්වාමීන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන පින්නතුන්. ඉතින් ඔබට ඔබේ ජීවිතය ගැන හිතනකොට හුඟක් සතුටට පත්වන්න පුළුවන් දේවල් තියෙනවා. සිය දෑතින් කරපු දේවල්, විහාරස්ථාන රැසකට ඔබ පූජා කරපු ප්‍රතිමා වහන්සේලා යාදී කරුණු ගැන හිතනකොට ඔබේ ජීවිතය නිසරු දෙයක් නෙවෙයි, බොහොම පරිපූර්ණ ජීවිතයක් ගත කළා කියලා සතුටට පත්වෙන්න පුළුවන්. මහන්සිව දැහැමිව ධනෙ උපයන වගේම ඒ ධනය ශාසනයෙන් පූජා කරන විතරක් නෙවෙයි, අඛණ්ඩව ධර්මයේ ඉන්නට, ධර්ම ශ්‍රවණය කරන්නට, දහම් පුහුණු කරන්නට, අනිත්‍යයට ධර්මයේ බෙදන්නට වගේම විශේෂයෙන් අපි අගය කළ යුතුයි තමන්ගේ දරුවන්ට මේ ධර්මයේ දෙන්න ඕන කියන කරුණාභ්‍යාසයෙන් කටයුතු කරන පින්නතුන්. ඉතින් ඒ ගැන හිතනකොට ඔබට ලොකු සතුටක් ඇති වෙනවා. අපි කොයිතරම් ධනෙ උපයල තිබුණත් ඒව එක මොහොතෙන් අපට නැති වෙන්න පුළුවන්. නමුත් අපි ධර්මයේ හැසිරලා තිබුණොත් ඒ ධර්ම කවදාවත් අපට අහිමි වෙන්නේ නැහැ. ධම්මෝ හැම රක්ඛතේ ධම්මචාරින් කියලා කියන්නේ මේකයි. ඒ නිසා ධර්මයේ රකින්න කෙනා ධර්මයෙන් විසින් ආරක්ෂා කරනවා කියලා කියනවා. ඉතින් ඔබට ඒ ගැන හිතනකොට හිතේ ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒ ධර්ම මාර්ගයේ ආරම්භක පියවර තමයි දානය කියන දේ. සියතින් දානේ පූජා කිරීම. ඒ දානෙන් සතුටටපත් වෙන කෙනා එතනින් නවතින්නේ නැහැ. ඊළඟට පුළුවන් තරම් සිල්වන්ත වෙනවා. පංචශීලය ආරක්ෂා කරනවා. ඒ වගේම ටිකෙන් ටික හිත සංවර කරන්න, හිත සමාධිමත් කරන්න උත්සාහ කරනවා. සමත භාවනාවක් කරනවා. එතනනොත් නොනවති තවත් ඉදිරියට ගිහිල්ලා සිතේ සතිමත් බව, සිහිය දිනු කරලා, සිහිය තුළින් ප්‍රඥාව දිනු කරලා මේ ධර්ම මාර්ගයේ උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ කරනවා. Dear friends in Dhamma, when we practice Dhamma, the very first quality that practice is that practicing generosity, offering something to others. When we are generous, we see the results. We can be happy when we think of our generosity. Not only that, we go forward. We practice virtue or moral conduct, discipline in our speech and behavior. Especially in our day-to-day life, we practice five precepts. Not only that, little by little we go forward, we concentrate our mind in the meditation technique. When mind is concentrated, we contemplate on the reality as it is, the impermanence, arising and ceasing of our body and mind, or five aggregates. The more we reflect on the impermanence, the more we are able to overcome suffering for the samsaric circle. This is the path that Buddha has explained. Generosity, virtue, concentration, mindfulness and reflect non-impermanence. This is the path that Buddha has explained for our inner peace. If you are able to practice this path gradually, you can see the results. Visible results, immediately effective, can be seen by practicing this path. For that, this generosity really blessing for your life. And this very early morning, you came to the temple with great confidence in the Triple Gem and offered dhan to the Mahasangha. By the power of this spirituality, may your departed relatives also receive this spirituality. May they enhance their spiritual life and may they also attain the final bliss of liberation. With that intention, let's share these merits with your departed relatives and friends reciting the Gatha. Idam me nyati nam hotu sukhita hontu. Idam me nyati nam hotu sukhita hontu nyatayo. Idam me nyati nam hotu sukhita hontu. Let's share this merit with guardian deities and angels to recite in the Gatha. Ettavata jayamhehi sambhataṁ puñya sampadaṁ sambhe devānumodantu sambha sampanti siddhiyā. Ettavata jayamhehi sambhataṁ puñya sampadaṁ සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදම් සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දියා By the power of all these meritorious that you are doing here, may you be well, happy and peaceful as the result of all the good activities. May you all wishes meet with success and finally may we attain the final bliss of liberation, Nibbana. Sadhu, sadhu, sadhu. සම්බේතියෝ විවජ්ජන්තෝ සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ අභිවාදන සීලෙන්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතෝ